संसार सारोग विनीत निसम सन्नीत सातम सुचिसार दिसम සන්ධීරකං සොන්න තනුපලාසම් සංලාපදේසිං පනමේ බිසාසම් සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සත්තාරෝ ව්‍යංග පඤ්ච ධම්මා දිඨ ධම්ම හිතාය සුඛාය සංවත්තන්ති කතමේ චන්තාරෝ උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්‍යාණ මිත්තතා සමජීවිකතා චත්තාරෝ ව්‍යංග පඤ්ච ධම්මා සම්පරාය හිතාය සුඛාය සංවන්තන්ති කතමේ චන්තාරෝ සන්දා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදාති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමස්සරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින අනෝමනෝනා විශේෂ පින්කමක් සංවිධානය කළේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට සමන්හලගම අතුල සමන්හලගම මහත්මයාට ආශිර්වාද පිණිස උපන් දිනයට සෙත් පතන්න සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. පින්නතුනි මේක හුඟක් ආදර්ශවත් පින්කමක්. අපි කාට උපන් දිනයක් සමරන්නේ කොහොමද කියන එක පිළිබඳව දෙන ලොකු ආදර්ශයක් මේක. පින්නතුනි අපි කෙනෙකුට ආහාරයක් දුනොත් ඒකේ ප්‍රතිඵල ඒකේ ප්‍රයෝජන තියෙන දවස් කීයද? දවසයි දෙකයි වැඩි මොනස් සමානයි. අපි කෙනෙකුට ආහාරයක් දුනොත් දින ගණන එච්චරයි. අපි කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුම ප්‍රයෝජනවත් වන්නේ අවුරුද්දේ දෙකයි. කෙනෙකුට රැකියාවක් හොයලා දුන්නොත් ඒ රැකියාව ප්‍රයෝජනවත් වෙන්නේ අවුරුදු 50 60 විස්සමයකම විතරයි. කෙනෙකුට අපි ගෙයක් හදලා දුන්නොත් ඒකේ ප්‍රයෝජනේ වන්නේ ජීවත් වෙන කාට විතරයි. නමුත් වෙනතුනි කෙනෙකුට අපි සද්ධර්මයෙන් අනුග්‍රහයක් කරොත් සබ්බදානං ධම්මදානං ජිනාති කිය වාකාරයට අපි සද්ධර්මයෙන් කෙනෙකුට උපකාරයක් කළොතින් ඒක ප්‍රයෝජනෙ කොච්චර කාලයකටද? ඒක පිනොතින මුළු සසර ගමනට මේක යහපත වෙනස හේතු වෙනවා. සසර ගමනේ පිටරක් නෙවෙයි ඒ සසර ගමනින් නිදහස් වනටත් ඒ ධර්මයාට හේතු වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ ඔබට හිතවත්ම යාළුවෝ ඉන්නවා නම් ඔබ ඊටම කැමති යහළු මිත්‍රාදී ඥාතීන් ඉන්නව නම් එයට ඔබ ආදරේ නම් ඇත්තටම ඒ වගේ මේ යහළු මිත්‍රාදීන් ඔබ කියන දේ අහන සූදානම් නම් නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒ යාළුවෝ ඔබ කියන දේ අහන සූදානම් නම් ඒ යාළුවන්ට දෙන ලොකුම දේ තමයි සද්ධර්මයෙන් අනුග්‍රහ කරන්න කියලා. පින්නතුනි, ඇයි එහෙම කියන හේතුව? ඔබේ ළඟම ඔබ ආදරය කරමය කරන අයට සද්ධර්මයෙන් අනුග්‍රහ කරන්න, සද්ධර්මයෙන් උපකාර කරන්න කියලා කිව්වේ ඇයි? ඔබ වඩාත්ම දුක් වෙන්නේ, ඔබ වඩාත්ම කනගාටු වෙන්නේ ඔබේ ළඟම ඥාතීන් මිය ගිය දවසට. ඒ ඔබේ ළඟම ඥාතියා මිය ගිය දවසට ඔබට ධර්මානුකූලව හිතන්න පුළුවන් නම්, මගේ මේ ඥාතියා, මගේ මේ යහළුවා, මගේ මග පෙන්වීම මත මාත් එක්ක පින් දහම් කරලා, මාත් එක්ක කුසල් දහම් කරලා, මේ අද මිය ගිහිපු කෙනා ගත කරපු ජීවිතයට වඩා ඉහළ තැනක මේ මොහොතේ කාලය ගත කරනවා කියලා ඔබට ධර්මානුකූලව හිතන්න පුළුවන් නම්, ඒ මලගෙදරට ආපු අයගෙන් වඩාත්ම සතුටු වෙන කෙනා ඔබ වෙනවා. වඩාත්ම දුක අඩුවෙන් ඒ අවස්ථාවේ ඉන්න කෙනා ඔබ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්තුනි, අපට ප්‍රඥාව ලබා දෙන ධමයක්, ඉගැන්වීමක්. ඒ ධර්මයේ අහපු ප්‍රමාණයට අපේ බුද්ධිය, අපේ ප්‍රඥාව වැඩි වෙනවා. ඒ ධර්මයේ අහපු ප්‍රමාණයට අපි ජීවිතය කරන්නේ වටිනාම දේවල් කරන්නේ. අපි සැහැල්ලු දේවල්, ලාමක දේවල්, බාල දේවල් කරන්නේ නැහැ. අපි බණ අහපු පමණට පින්තුනි ජීවිතය ලබන්න පුළුවන් වටිනාම අර්ථය අපි ලබනවා. ඒ ධර්මයේ අපි ප්‍රතිලාභ ලැබු ප්‍රමාණයට අපි තමයි පින්තුන් ජීවිතයේ සතුටින්ම ඉන්න අය බවට පත් වෙන්නේ. පින්තුනි, බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම ලබා දීපු දර්ශනයක්. ධර්මදේශනාවක් ආරම්භ කරනකොට ස්වාමීන් වහන්සේලා මේ අතන්ට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? මේ අතන්ට කියන්නේ පින්වතුනි කියලා. පින්වතුනි, පින්වතුනි කියන වචනේ තේරුම මොකද්ද? මේ අය පින්වත් අය, පින් තියන අය. ඇයි පින් තියන අය කියලා කියන්නේ? පින්වතුනි, අපි උපතින්ම අපි හොඳ අංගපස්සෙන් ඇතු උපදිලා තියෙනවා. ඒ වගේම අපි හොඳ බුද්ධියක් ඇතුව ඉපදිලා තියෙනවා. හොඳ වටා පිටාවක් ඉපදිලා තියෙනවා. හැබැයි පින්තුනි, මේ හුඟා දේවල් ලැබුවට අපි පින්වත් වෙන්නේ නැහැ. බුදුදහමෙන් පින්වත් කෙනෙක්ද කියලා බලන්නේ කොහොමද? ඔබේ ලස්සන රූපයෙන්ද? ඔබට හුඟා උපාධි තියුණා කියලාද? ඔබේ වාහනය හුඟා වටිනා වාහනයක් කියලාද? ඔබේ දරුවන් ඉහළම විශ්වවිද්‍යාලවල ගිහිල්ලා වෛද්‍යවරු, ඉංජිනේරුවෝ වුණා කියන කාරණයෙන්ද? පින්වතුනි, මේ කිසිම දෙයකින් නෙවෙයි ඔබ පින්වත් කෙනෙක්ද කියලා බලන්නේ. එහෙනම් මොකකින්ද බලන්නේ? ඔබ පින්වත් කෙනෙක්ද කියලා පින්වතුනි බුදුදහම තුලින් බලන්නේ සද්ධර්ම දේශනාවක් ඇහෙනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝක යථාර්ථය අහනකොට ඒ සද්ධර්මයට ඇහුම්කන් දෙන්න, කන් දෙක යොමු කරන්න ඔබ කොච්චර සූදානම් කෙනෙක්ද? අවධානයෙන් ඒ බණ අහන්න ඔබ කොච්චර සැදී පැහැදිලි වෙන කෙනෙක්ද කියන කාරණය මතයි ඔබට පින්වත්නි කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසායි ඔබට ස්වාමීන් වහන්සේලා බණ කියනකොට පින්වත්නි කියලා කියන්නේ. ඒ වචනේ පින්තුනේ නිකන් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ පින්වත් කම විතරක් තිබෙන මදි. ඒ පින්කමට තවත් කාරණයක් එකතු වෙන්නට ඕන. ඒ මොකද කාරණය? පින්වත්කම ලැබෙන පිනතුනි සසර පිනින්. හැබැයි මේ ජීවිතේත් ඔබ යම් කිසි දෙයක් උකහා ගන්නට ඕන. ඔබ මෙතෙන්දී දක්ෂ වෙන්නට ඕන. කුමක්ද දක්ෂතාවය කියලා කියන්නේ? සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ඉතාම අවධානයෙන් ඒ ධර්මයේ තුල දේශනා කරන කාරණය කුමක්ද කියන එක අහන්නට ඔබ අතිශය දක්ෂ වෙන්නට ඕන. ඔබ ලැබුණු අධ්‍යාපන සුදුසුකම් ඔබට උරගා බලන පරීක්ෂා කළ බලන ස්ථානය වෙන මෙතන. ඔබ ගියපු විශ්වවිද්‍යාලයට, ඔබ ගියපු පාසලට සැබෑ ගෞරවය ඔබ ලබා දෙනවද කියලා බලන ස්ථානය මේක. සද්ධර්ම දේශනාවක් අහද්දී වෙන කිසිදු දෙයකට අවධානය බැහැරට නොගොස් ඉතාම අවධානයෙන්, ඉතාම නුවණින් ඒ සද්ධර්මයේ දේශනා කරන්න, ඒ දේශනයට ඔබ අවධානය, ඔබගේ දේශවන කොයිතරම් දුරට යොමු කිරීමද කියන කරුණු මතයි ඔබ දක්ෂද කියලා බලන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේ දක්ෂම කෙනෙක් හිටියා ශ්‍රාවකයන් වහන්සේලාගෙන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුර හැරුණ කොට හිටිය ප්‍රඥාවන්ත කෙනා කවුරුන්ද? සරුවත් හාමුදුරුවෝ. සැරුත් හාමුදුරුවෝ කියන පිනතුනි ඒ කාලේ දඹදිව තිබිච්ච ಭಾರತයේ තිබිච්ච සියලුම අධ්‍යාපනයෙන් පරතරට ගිහු කෙනෙක්. ආයුර්වේදය, ලක්ෂණ ශාස්ත්‍රය, භාෂාව, ජ්‍යොතිෂය මේ ආදී ඒ කාලේ යම් තාක් ශාස්ත්‍ර තියෙනවා නම් ඒ සියලුම ශාස්ත්‍ර ඇතුළත් වෙලා තියෙන වේදයට ඒ ත්‍රිවේදෙහි පරතරට ගිහු කෙනෙක් තමයි සැරුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. දැන් කාලේ හැටියට නම් ඩොක්ටරේට් 25ක් ඉතර ගත්ත කෙනෙක්. ඒ දක්ෂතාවයේ බැලුවේ පින්නතුණි. උන්වහන්සේ උත්සාහ කළා ධර්ම අවබෝධය ලබන්න ගවේෂණය කළා. හැබැයි බැරි වුණා. ඊට පස්සේ උන්වහන්සේ කාගෙන්ද බණ ඇහුවේ? බණ ඇහුවේ පින්නතුණි අස්සජි හාමුදුරන්ගෙන් බණ ඇහුවේ. පස්සග මහණුන්ගෙන් කොණ්ණඤ්ඤ වක්කබද්දිය මහනාම අස්සජි කියලා ඉන්නෝනේ. ඒ අස්සජි හාමුදුරන්ගෙන් තමයි සරුවත් හාමුදුරුව බණ ඇහුවේ. ඒ බණ හදි පින්නතුණි ඉතාම අවධානයෙන් උන්වහන්සේ නිහතමානීව බණ ඇහුවා. අන්න ඒ නිසා උන්වහන්සේට හතරපද ගාථාවෙන් පද දෙකකදීම පින්නතුණි උන්වහන්සේට ධර්මයේ යම්කිසි ප්‍රමාණයක් අවබෝධ වුණා. ඒක මේ ආත්මෙ විතරක් නෙවෙයි සසරත් අපේ පුරුදු කරලා තියෙන ගුණධහමට අනුව තමයි අපට අවබෝධය ලැබෙන්නේ. ඉතින් සරුවත් හාමුදුරේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ගත්ත විතරක් නෙවෙයි පින්නතුණි මේ තරම් ප්‍රඥාවන්ත කෙනෙක් එදා පටන් පිරිනිවන් පාන තෙක්ම රාත්‍රියේ නිින්දට යනකොට හැමදාම බලනවා අස්සජි හාමුදුරුව කොහෙද ඉන්නේ කියලා. බලලා අස්සජි හාමුදුරුව තමන් ඉන්න විහාරස්ථානේ නම් ඉන්නේ අස්සජි හාමුදුරන්ට වැඳලා තමයි සැදපෙන්නේ. අස්සජි හාමුදුරුව දුර ප්‍රදේශයක ඉන්නව නම් කොහොමද? ඒ පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සැදපෙන්නේ. බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දේවි වෙච්ච කෙනා. ඇතැම් විට අපේ රටවල අයත් රෑ නිදිනකොට පැත්ත බලනෝ නේද? කොයි පැත්තද කියලා. අපි බලන්නේ කොයි පැත්තද? අපේ අදහසක් තියෙනවා බටහිර පැත්තට ඔළුව දාන්න හොඳ නැහැ. බටහිර නොවන පැත්තකට ඔළුව දාන්න තමයි අපි බලන්නේ නේ. නමුත් බුදුරජාණන් වහන්සේට විතර ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සරුවත් හාමුදුරෝ බටහිර පැත්තේ අස්සජි හාමුදුරෝ හිටියත් ඒ පැත්තට තමයි හිස දාලා සැදපෙන්නේ. ඇයි එහෙම ගෞරවයක් දැක්ුවේ? අර මුලින්ම බණ කියලා අවබෝධය ලබා දීපු ඒ තමන්ගේ ගුරුවරය වෙනුවෙන් කෘතඥතාවය දක්වන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට ලබා දෙන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව ලැබිච්ච ප්‍රමාණයට පින්නතුනි අපි කටයුතු කරන්නේ ඉතාම බුද්ධිමත්ව. ඒ ප්‍රඥාව ලැබිච්ච පමණට පින්නතුනි අපටම අපි ගැන බලාගන්න පුළුවන්. කොහොමද බලාගන්නේ? ඒ ප්‍රඥාව ලැබිච්ච ප්‍රමාණයට අපට බාහිරින් එන දුක් පීඩා ටික අඩු වෙනවා. ඒ ප්‍රඥාව ලැබිච්ච පමණට බාහිර කෙනෙකුට අපේ තියෙන සතුට පැහැරගන්න බැරි වෙනවා. ඒ ප්‍රඥාව ලැබිච්ච පමණට අපේ හිතේ ලස්සන, අපේ හිතේ පැහැපත් බව, අපේ හිතේ කුසලයට හානි කරන්න කිසිම කෙනෙකුට බැරි වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙන් අපි ගන්න ප්‍රයෝජනය. දීවිඥාන කෝලිය කියන එක්තරා කුල පුත්‍රයෙක් දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරනි අපට මෙලොව ජීවිතය සාර්ථක වෙන කරුණු තියෙනවා නම් ඒව දේශනා කරන්න. අපි ගිහි ගෙදර කටයුතු කරන අය, ගිහිවත් හඳින අය, ඈරන් ආදී ආවරණ පළඳන අය, අපේ දරුමල්ලන් පෝෂණය කරන අය අපට අපේ මෙලොව ජීවිතය සඵල කරගන්න හේතු වෙන කරුණු දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොනවද කාරණා? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. උත්සාහය දිනු කරගන්න, උට්ටාන වීරිය දිනු කරගන්න මෙලොව ජීවිතය සාර්ථක වෙන්න නම්. දැන් මේ පිනතුණු දන්නවා බටහිරට ආපු අය හැටියට ඔබ කොච්චර ජීවිතේ මහන්සි වුණාද ඔබ මේ තත්ත්වයට එන්න. ඔබ මහන්සි වෙච්ච ප්‍රමාණයට ඔබට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ උත්සාහයෙන් ලබන දේ ආරක්ක සම්පදා කියලා කියනවා. ඒ මහන්සියෙන් උපයපු දේ රැක ගන්න ඕන, ආරක්ෂා කර ගන්නට ඕන. ඒ වගේම සමජීවිකතා, ඒ ලැබිච්ච දේ දැඩි මසුරුකමින් රැක ගන්නවම නෙවෙයි. අත්තාන සුකේති පේනේති, ඒ ධනෙ මුලින්ම ධනෙ උපයපු කෙනා තෘප්තිමත් වෙන්නට ඕන. ඒ වගේම පුත්ත ධාරාන සුකේති පේනේති, තමගේ දූ දරුවන් පෝෂණය කරන්න ඕන. මාතා පිතුන් නම් සුකේති පේනේති, ඒ ධනෙන් මව්පියන් පෝෂණය කරන්නටත් ඕන. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නව නම් පුළුවන් තරමින් දන් දෙන්නත් ඕන. දත්වාච බුත්වාච යථානුභාවං අනින්දිතෝ සග්ගමුපේති තානං කියලා කියනවා. සමාජ සම්මත ජීවිතයේදී ප්‍රශංසාවට ලක් වෙන කොහොමද කියන එක. දත්වාච බුත්වාච අනුභව කරන්නත් ඕන, දෙන්නත් ඕන. එකක් විතරක් කළාට සමාජයේදී ප්‍රශංසා ලැබෙන්නේ නැහැ. පින්නතුනි, තමන් අනුභව කරන වගේම නිර්ලෝභී දෑතින් අනිත්‍ය වෙනුවෙන් හැකි පමණින් පරිත්‍යාගශීලී වෙන්නට ඕන. ඒ වගේම පින්නතුනි, කල්යාණ මිත්තකා කල්යාණ මිත්‍රයන් ඇති බව මෙලව ජීවිතයේ සඵල කරගන්න හේතුවක්. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවිකතා, කල්යාණ මිත්‍රතා. උත්සාහය තියෙන්න ඕන, උත්සාහයෙන් උපයන්නට ඕන, උපයන දේ ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම මේ ආරක්ෂා කරගත්තු දේ මිය පැහැදන් කරන්න ඕන නිසි විදියට, සමබර විදියට. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. පින්නතුනි, මේ කල්යාණ මිත්‍රයන් ඉතාම ප්‍රබල සාධකයක් වෙනවා අපේ ගමන් මඟ තීරණය කරන්න. අපි හොඳයි ඇසුරු කරවතින් අපේ ගුණ නුවණ දිනු වෙනවා. අපි පිරිහෙච්ච පුද්ගලෝ ආශ්‍රය කරවතින් අපිත් පල්ලෙහාට වැටෙනවා. දැන් මේ පින්නතුන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන නිසා තමයි මේ වගේ බණ දහම් අහන්නේ. බණ දහම් අහන්නේ ලැබෙන්නේ පින්නතුනි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයේ ප්‍රතිඵලයක් විදියට. ඒක පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන ප්‍රධානතම කාරණයක් බවට පත් වෙනවා. හැබැයි මේ කල්යාණ මිත්‍රයන් ඉන්නව විතරක් නෙවෙයි, ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. බොහෝ විට අපි කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ හුඟා කතා කරනවා නම්, හුඟා කිනා වෙනවා නම්, හුඟා ක්ලාස්සන්ට ඇඳලා ඉන්නවා නම් ඒකෙන් තමයි අපි සාමාන්‍යයෙන් කල්යාණ මිත්‍රයෝ කියලා හිතාගෙන ඉන්නේ. බාහිරින් තමයි තීරණය කරන්නේ. නමුත් වෙනසුනේ සැබෑ කල්යාණ මිත්‍රයෝ බාහිරින් බලා ගන්න හරි අමාරුයි. මොකද ඒකට හේතුවයි එයාලා අභ්‍යන්තරයේ තියෙන එළියට දාන වාඩුවේ පෙන්නන වාඩුවේ බාහිර දෙයකින් පෙන්වන්න උත්සාහ කරන වාඩුවේ. ඒකෙන් කියන්නේ මේ හොඳට ඇඳලින්න එපා කියලා නෙවෙයි, කියන්නේ ලස්සනට ඇඳලින්න ඕන. හැබැයි පින්නතුනි, බාහිරින් විතරක් කල්යාණ මිත්‍රයන් තේරුම් ගන්න අමාරුයි. සැබෑ කල්යාණ මිත්‍රයන්ගේ ලක්ෂණය තමයි හරියට උග්ගසේ කෙළවර ඉඳන් පල්ලෙහාට හපනවා වගේ. උග්ගස් කන ක්‍රම දෙකක් තියෙනවනේ නේද? උග්ගහේ කෙළවරේ ඉඳලා පල්ලෙහාට හපන ක්‍රමයකුත් තියෙනවා, පල්ලෙහා කොනේ ඉඳන් ඉහළට හපන ක්‍රමයකුත් තියෙනවා. පින්නතුනි, උඩහ කෙළවර කොනේ ඉඳන් පල්ලෙහාට හැපුවොත් කොහමද? එන්න එන්නම රස වැඩි වෙනවනේ. මුලදීච රසයක් වෙන්නේ හරියට නෙල්ලි ගෙඩියක් හපනවා වගේ. නෙල්ලි ගෙඩිය මුලදී තිස්සයි ටිකක්. පස්සේ ටිකක් කටේ දාලා හපනකොට තමයි රස එන්නේ. පින්නතුනි, නිහම කල්යාණ මිත්‍රයන් මුලදී දැක්කා මෙච්චර පැහැදිලි නැහැ. හැබැයි ලං වෙන්න වෙන්න, කතා බහ කරන්න කරන්න, සමීප වෙන්න වෙන්න තමයි යාගේ ಗುಣ තේරෙන්නේ, වටිනාකම තේරෙන්නේ. හැබැයි කල්යාණ මිත්‍රයන් නොයන නේ කොහොමද? ඇතැම් විට එක පාරම මුලම දවසේදී හිතවත් වෙනවා. ඇතැම් විට හිතවත්කම බොහෝ දුරට තියෙනවා අඩුයි. ඇතැම් විට මුල් දවසේම වුණගෙච්ච හොඳ මිත්‍රයෝ තියෙන පුළුවන්. නමුත් සාමාන්‍ය ලක්ෂණය මේක. පින්නතුනි, කල්යාණ මිත්‍රයන් වෙතින් අපට ලැබෙන ප්‍රධානම දේ තමයි අපි ධර්මයේ වෙත යොමු කරනවා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ කර අපි යොමු කරනවා. යාට බණ කියන්න බැරි නම් ඇතැම් විට හොඳ පොතක් පතක් අපට දෙනවා. හොඳ CD එකක් අපට දෙනවා. හොඳ වෙබ්සයිට් එකක් අපට බලන්න කියලා දෙනවා. මේක පින්නතුනි කල්යාණ මිත්‍රයෙකුගේ තියෙන ලක්ෂණයක්. ඒ නිසා උත්සාහයෙන් වැඩ කරන්න, මහන්සියෙන් වැඩ කරන්න, විශේෂයෙන් ශ්‍රී ලාංකික සමාජයෙන් මෙහාට ආපු අය හැටියට පින්නතුනි ඔබ හුඟක් උත්සාහවන්තයි. ඒ නිසා තමයි ඔබ මේ සමාජයේ බොහොම ඉහළ තලයකට ගිහිල්ලා බොහෝ අංශවලින් සාර්ථකව ඉන්නේ. හැබැයි පින්නතුනි, මේ ditta ධම්ම සැපය මෙලව ජීවිතයේ සාර්ථකත්වයේ හේතු වන මේ කරුණු හතර විතරක් නෙවෙයි, මේ දීඝජානකෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහුවෙයි. මෙයා අහනවා බුදුරජාණන් වහන්සේ, සම්පරාය හිකාය මරණයෙන් පස්සේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණස හේතු වන දෙයක් තියෙනවා නම් අන්න ඒකත් අපට කියන්න කියලා. බලන් පිනුතුනේ මෙයා කොච්චර බුද්ධිමත්ද කියලා. දැන් බොහෝ විට බොහෝ දෙනා හිතන් ඉන්නේ මේ ධර්මයේ දේශනා කළ තියෙන මෙලොවට විතරයි කියලා. දැන් බලන්න පින්තුනි මංගල සූත්‍රය අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා පටන් අරන් ඉවර වෙන්නේ කොහෙන්ද? ඉවර වෙන්නේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. ඉහළම මංගල කාරණේ මොකද්ද? ඉහළම මංගල කාරණේ මොකද්ද? ශෝක නොකර ඉඳීම. අශෝකං විරජං ඛේමං. දුක සැප ආපියස නොවෙනස්සන මදහස් හිතක් ඇති කර ගැනීම. කම්පාවන අරමුණේකදී කම්පා නොවි ඉන්න එක තමයි ඉහළම මංගල කාරණේ. කරණිමෙත සූත්‍රය බලන්න. කරණිමෙත සූත්‍රයේ මුලදිම කියනවා සක්කෝ උජෝච සූජෝච කියලා. දක්ෂ වෙන්න, ඍජු වෙන්න, මෘදු වෙන්න කියලා ගුණධම් ටික කියලා. අවසානෙටම තියෙන දක්ෂතාවය මොකද්ද? දෙට්ටින් චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමයේ සුවිනියගේ දන් සඳහන් වෙනවා. දෘෂ්ටි වලට නොපෙමින එයා දර්ශන සම්පතිය ලැබීම තමයි එයාගේ ඉහළම දක්ෂතාවය කියලා කියන්නේ. ඒතනත්තා නැවත මව් කුසකට නොයන කෙනෙක් බවට පත් වෙනට ඕන. පින්නතුනි මේ වගේ බුද්ධ දේශනාවේ හැමතැනක්ම ඉතාම සරලව පටන් අරන් ඉතාම ගැඹුරු තැනින් අපට ඉහළම ප්‍රඥාව දීලා නවත්තන්නේ. පින්නතුනි එහෙම දෙන්නේ ඇයි? පින්නතුනි අපි ඒව සමාජයේ ලෝකයේ ඉහළම වටිනා පුද්ගලයන් බවට පත් කිරීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු පමණට පින්තුනි ඒ දහම අපි පිළිපැද්ද ප්‍රමාණයට අපේ වටිනාකම් හුවා ඉහළට යනවා. පින්තුනි අපි වාහනයක යනකොට, අපි නගරයක ඉන්නකොට බුදුදහමේ තියෙන ඉහළම ධර්මකාරණාව අපි ප්‍රායෝගිකව පුහුණු කරමින් නම් එන්නේ පින්තුනි ඒ ගමේ ඉන්න වටිනාම කෙනා බවට තමන්පත් වෙනවා. ඔබ වාහනයක යනකොට ඔබ ඊටාම සුපිරි නගරයක් මැදින් ඔබේ වාහනේ යන වෙන පුළුවන්. ඒ යද්දී පින්නදින ඔබට මෛත්‍රී භාවනා කරමින් යන්න පුළුවන් නම්, ඒ වෙලාවේ ඔබට අනිත්‍ය සංඥාව වඩමින් යන්න පුළුවන් නම්, ඒ වෙලාවේ ඔබට අනාත්ම සංඥාව වඩමින් යන්න පුළුවන් නම්, ඒ මාර්ගය යන දහස් ගණන් පිරිසතුරින් ඔබ වටිනාම කෙනා බවට පත් වෙනවා. ඒ පත් වෙන්නේ වටිනාවෙක්ම වෙන්නේ පින්නතුනි ඔබගේ වාහනේ වටිනාකම නිසා නෙවෙයි. ඔබේ උපාධිය වටිනාකම නිසා නෙවෙයි. ඔබ පැලඳගෙන යන ආභරණවල වටිනාකම නිසා නෙවෙයි. කුමක වටිනාකම නිසාද? ඔබේ හිතේ වටිනාකම නිසා. එවැනි ඉහළ මානසිකත්වයකින් අපට අපි ගමනක් බිමනක් යනකොට යන්න පුළුවන් නම් පින්නතුනි මේ මොහොතෙහි අපේ හිතේ කිසිම විදියේ රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවේ අපේ හිතේ කිසිම විදියේ කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවේ අපේ හිතේ කිසිදු විදියෙහි මෝහසාගත සිතුවිල්ලක් නැහැ. මෙන්න මෙවැනි මානසිකත්වයක යන්න පුළුවන් නම් පින්තුනි අපි තමයි ඒ අවස්ථාවේ වටිනාම කෙනා බවට පත් වෙන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරන්න, අපේ ශරීරයේ වටිනාකම වැඩි කරන්න, අපේ ජීවිතයේ වටිනාකම වැඩි කරන්න, අපේ මෞදෙමෝපියන්ගේ වටිනාකම වැඩි කරන්න, අපි ඉන්න ගෙදර, අපි පාවිච්චි කරන වාහනය, අපි පාවිච්චි කරන ඇඳුම් වල වටිනාකම වැඩි කරන්න. අපි ආධ්‍යාත්මික වශයෙන් ඉහළම දියුණුවකට පත් වුණොත් පින්නතුනි. එදාට පින්නතුනි අපට විතරක් නෙවෙයි. අපේ අම්මට තාත්තටත් මිනිස්සු ගරු කරනවා. අපි වාසය කරපු ගෙදරටත් මිනිස්සු වඳිනවා. පින්නතුනි අපේ කෙස් ගහටත් මිනිස්සු වඳින මට්ටමට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට අපි හදත් වඳින්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ හිස කෙස් වලට වඳින විතරක් නෙවෙයි. උන්වහන්සේගේ දරදා වහන්සේට වඳින විතරක් නෙවෙයි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේට වඳින විතරක් නෙවෙයි. උන්වහන්සේ වැඩ සිටිය කුටියට වඳින විතරක් නෙවෙයි. බුදුහාඳුරෝ පාවිච්චි කරපු පාත්‍රා ධාතුවේ කොටස් වලටත් වඳිනවා. බුදුහාඳුරෝ පාවිච්චි කරපු පටි ධාතුවේ කොටස් දාගයක් හදලා කරඬු හදලා පූජා කරනවා. පින්නතුනි මෙවැනි වටිනාකමකට අපේ ජීවිත පත් කරන්නයි ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. අන්න ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සම්ප්‍රායික වශයෙන් මරණින් මත්ය ජීවිතය සාර්ථක වන්නට සම්පූර්ණ කර යුතු කාරණා මොනවද කියලා. එන් එකක් තමයි පින්නතුනි සද්ධා සම්පදා කියන එක. සද්ධා සම්පත්තිය ලබා ගන්නට ඕන. සද්ධාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වසනීයත්වය, ගෞරවය. ශ්‍රද්ධා සම්පත්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිබඳව තියෙන ගෞරවය, උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වසනීයත්වය. පින්වතුනි, උන්වහන්සේගේ සද්ධර්මය ගැන විශ්වසනීයත්වය ඇති වුණොතින් බුදුහාඳුර ගැන ගෞරවය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදුහාඳුර සරණ ගියපු සැරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා ගැන ගෞරවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ස්වාමින් වහන්සේලා අනුගමනය කරපු ඔබ වැනි ගිහි අය බුදුහාඳුරෙන් කාලේ හිටියා. අනාථපිණ්ඩික සිටුතුමා, චිත්ත ගෘහපතියා, නන්ද මාතාව, කුජ්ජුත්තරා, මේ වගේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයමයි හිටියා. මාර්ගඵලලාභී අය, මෙන්න මේ අය ගැන පින්තුනි පුදුම විදිහේ ගෞරවයක් විශ්වසනීයත්වයක් අපට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, දවසට වැඩිපුර වාරයක් Tamanට හිතෙන කවුරු පිළිබඳවද? බුදුහාඳුර ගැන, ධර්මය ගැන, සැරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා ගැන තමයි වැඩිපුර Tamanට දවසට හිතෙන්නේ. මෙහෙම හිතෙන ශ්‍රද්ධාවක් අපට නොතිබුණොත් අපට මොනව ගැනද හිතෙන්නේ? වැඩිපුරම Tamanට එහෙම වුණාම හිතෙන්නේ පින්තුනි යමකට Taman දැඩි ආසනම් ඒ දෙයට වැඩිපුර හිතෙන්නේ. තමන් වැඩිපුරම කවුරු හරි එක අමනාප නම්, ඒ අමනාප කෙනාගෙන තමයි දවසට වැඩිපුර වාර ගණක් හිතෙන්නේ. නමුත් පින්තුනි මෙන්න මේ ත්‍රිවිධ රත්නය ගැන අපි හිතනවා නම් අපේ හිතේ සතුට පිරීතිරල යනවා. ඒ මානසික සතුට කායික නිරෝගී භාවයට බලපානවා. ශ්‍රද්ධාවේ ලක්ෂණය මේක. පින්තුනි ඊළඟ කාරණේ තමයි සීල සම්පදා. අපේ ජීවිතයේ අපි රකින සීලය ගැන, කායික වාචික සංවරය ගැන යම් කිසි විදිහේ හැඟීමක් ඇති කරගන්න පුළුවන් නම් තමන්ට විශ්වසනීයත්වයක්, ආත්ම ශක්තියක්, ආත්ම ගෞරවයක් ඇති කරගන්න පුළුවන් නම් මම මෙන්න මේ වගේ සීලයක පිළිහිටලා ඉන්නේ, මගේ කය වචන දෙක සංවරයි කියන විනයක්, ඩිසිප්ලින් එකක් අපේ ළඟ තියෙනවා නම් පින්නතුනි මෙන්න මේකත් තමන්ට මෙලව ජීවිතයත්, පරලෝ ජීවිතයත් පිණිස හේතු වෙන දෙයක්. තුන්වෙනි සම්පදාව තමයි පින්නතුනි අත්හැරීම, දන් දීම පිළිබඳව තියෙන හැකියාව. කොයිතරම් දුරට අපි පරිත්‍යාගශීලීද, අපේ පරිත්‍යාගශීලීත්වය කොයිතරම් පුහුණු කරන කෙනෙක්ද කියලා. පින්නතුනි පරිත්‍යාගශීලීත්වයේ මුලින්ම අපි මුදා හරින්න ඕන කාටද? මුලින්ම අපි දන් දෙන්න ඕන කාටද? ඉස්සෙල්ලාම තමන්ගේ අම්මට තාත්තට. පන්සලට හාමුදුරන දාන ගේන කලින් ගෙදර අම්මා තාත්තා ඉන්නවනම්, ජීවත් වෙලා ඉන්නවනම් කොහේරි ඒ දෙනට ඉස්සෙල්ලම සලකලා ඉන්නට ඕන. ඒ වගේම තමට දූ දරුවන් ඉනවනම්, ස්වාමි භාර්යාවන් ඉන්නවනම් ඒයට සලකන්නට ඕන. මෙතනින් පටන් ගන්න එක පිනොතුනි සිල්වත් ගුණවත් උතුමන් දක්වාම අපේ දෑතින් අපි අත්හරින්න, අපි අත්හරින්න සූදානමින් ඉන්නට ඕන. පිනොතුනි අපේ හිතේ තියෙන දැඩි ලෝභය අඩු වෙච්ච පමණට තමයි පින්නතුනි අපට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේදීම දේශනා කරනවා කරුණු දෙකක්. විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. ලෝකයේ පිළිබඳව තියෙන අභිජ්ජා. අභිජ්ජා කියන්නේ අවිද්‍යාව නෙවෙයි. අභිජ්ජා කියන්නේ මොකද්ද? දැඩි ලෝභය අයින් කරගන්න. දැඩි ලෝභය තියෙන කෙනෙකුට නම් එයින් එහාටයි ධර්මයක් ගැන කතා කරන්න බෑ. දෙවෙනි කාරණේ තමයි ව්‍යාපාදය. පුද්ගලයන් එක්ක තියෙන අමනාපකම් ටිකක් අඩු කරගන්න වෙනවා. පින්තුනි කරණීයමෙත සූත්‍රය ආරම්භයේම තියෙන්නේ කිසියම් ශාන්තපදයක් බලාපොරොත්තු වෙනවා නම්, ඔබ මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ බලාපොරොත්තු වෙන මගේ ඒ පළවෙනි පියවර මොකද්ද? පින්තුනි මෛත්‍රිය වඩන්නට ඕන. මෛත්‍රිය වඩන හැටියෙන් තමයි අපට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ අපි කොයිතරම් දුරට මානසික සුවයක් කරා යන කෙනෙක්ද කියලා. පින්නතුනි මේ පින්නතුන ඇතැම්මිට කියවලා ඇති දැනුගත් අය නිසා පසුගිය අවුරුදු 40-50 තිස්සේම මනෝවෛද්‍ය විශේෂඥවරු, ඒ වගේම කවුන්සලර්ස්ලා බොහෝ විට තමන්ගේ රිසර්ච් වලින් සඳහන් කරන කාරණයක් තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට දේශනා කරන සඳහන් කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක, අනිත් එක ලෙවින් කයිනස් එක. පින්නතුනි තමන් කොයිතරම් මානසික සුවයක ඉන්නගෙනද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන්. කොයිතරම් දුරට තමන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද කියලා. බොහෝ විට පින්නතුනි අපි සමාජ ජීවත් වෙනකොට අපි නිතරම ඇගයින් බලාපොරොත්තු වෙන බාහිර කෙනෙක් හොඳයි කියන කතාව තමයි බලාගෙන ඉන්නේ නේ. අපි මොකක් කරත් ඇඳුමක් ඇඳවත් කොණ්ඩේ පීරුවත් නේද? විභාගය පාස් වුණත් හැම වෙලාවෙම අනිත් අය හොඳයි කියන අහගෙන අහගෙන තමයි ඉන්නේ නේ. ඒ හොඳයි කියන අයම පින්නතුනි සමහර විට බැන බැනත් යනවා. පින්නතුනි අපටම තමන්ටම තමන් ගැන ඇගයීමක් විශ්වසනීයත්වයක් ලබා ගන්න පුළුවන් තමන්ටම තමන් ගැන ඇප්‍රීෂিয়েට් කර ගන්න පුළුවන් ඔන්න කාරණයක් තමයි මෛත්‍රී භාවනා වඩන කෙනෙක් නම්. ඒක බෞද්ධ වෙන්න ඕනේ නැහැ පින්නතුනි. කිසිඳු ආගමික ભેදයක් නොමැතිව ලෝකයේ බොහෝ දෙනෙක් අද වඩන භාවනාවක් තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. දිනපතාම පින්නතුනි දවසට විනාඩි 5කින් ආරම්භ කරලා බලන්න. මේක මරණයෙන් පස්සේ ප්‍රතිඵල තියෙන දෙයක් නෙවෙයි පින්නතුනි. මේ ජීවිතේම තමන්ගේ විශාල වෙනසක් දැක ගන්න පුළුවන්. හැබැයි විනාඩි 5 අඩු කරන්න එපා. දිනපතාම විනාඩිය හරි වැඩි කරගන්න. ඒක මාස 6ක් කරලා බලන්න පින්නතුනි. අපේ ජීවිතවල සැලකිය යුතු වෙනසක් ඇති වෙනවා. මොකක්ද ඒ ප්‍රධානම වෙනස? අපි අනිත් අයගේ ප්‍රශංසා බලන්න රස්තියාදු වෙන ගතිය අඩු වෙනවා. අපි නිතරම බලාගෙන ඉන්නේ අනිත් අය ප්‍රශංසා කරනකම් බලාගෙන ඉන්නේ ඇඳුමට, කොණ්ඩෙට, මුහුණට. පින්නතුනි මේක අඩු වෙනවා අපේ අපටම අපි ගැන අභ්‍යන්තර ලොකු සතුටක් ඇති වෙනවා. අනිත් අය කතා නොකර හිටිය ප්‍රමාණයට අපි සතුටුයි. ඒ තා ප්‍රමාණයට අපිට ඒ වෙලාවේ මෛත්‍රී භාවනා හරි කුමන හෝ භාවනා වඩා ගන්න පුළුවන්. පින්නතුනි මෙලව ජීවිතය වගේම පරලෝ ජීවිතයේ සඵලන කරුණු බුදුහාමුදුරුවෝ දේශනා කළ ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඒ වගේම පින්නතුනි දානෙ අත්හැරීම කියන කාරණය, අනිත් දේ තමයි ප්‍රඥා සම්පත්තිය. බුදුහාමුදුර දේශනා කළ පඤ්ඤා නරානම් රතනම් කියලා. ලෝකයේ තියෙන ඉහළම රත්නේ මැනික මොකද්ද? ප්‍රඥාව කියලා. පඤ්ඤායේ පරිසුද්ධිය කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි පිරිසුදු බවේ තියවන්නේ කියන එක. පින්නතුනි ප්‍රඥාව කියන්නේ මොකකටද? අපේ ඉංග්‍රීසියෙන් wisdom කියලා කියනවනේ. ප්‍රඥාව කොටස් දෙකකට බෙදනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල. එකක් තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය. කර්මයේ පිළිබඳව තියෙන අවබෝධය. මොකක්ද අවබෝධය? අපේ හිත අපිරිසිදු යම් කිසි කර්මයක් කයින් සිතින් වචනෙන් කරොතින් අපට ඒකෙන් දුක් වේදනා විඳින සිද්ධ වෙනවා. අපේ හිත පිරිසිදුව යමක් සිතින් කයින් වචනයෙන් කළොතින් අපට ඒකට සැප විපාක සැප ආනිසංස විඳින්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි ප්‍රඥාවෙන් ලැබෙන පළවෙනි අවබෝධය. මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට පින්නතුනි අපේ ජීවිතේ හැකිතාක් දුරට අකුසල ලිඹෙන් වෙන උත්සාහ කරනවා. අපේ හිතට ලෝභයක්, ද්වේෂයක්, මාන්නයක්, මෝහයක් පොඩ්ඩක්වත් ඇති නොවන විදියට හිත පුළුවන් තරම් ආරක්ෂා කරගන්නවා. පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කළා අපේ ශරීරයේ තියෙන රැකවරණය මොකද්ද කියලා. අපේ ශරීරයට තියෙන රැකවරණය මොකද්ද? අපේ ශරීරයට තියෙන ආරක්ෂාව මොකද්ද? ශරීරයට තියෙන what is the refuge for your body, physical body? Buddha says mind is the refuge for the physical body. තමන්ගේ ශරීරයට තියෙන රැකවරණය තමයි හිත. හිත නැත්නම් මොකද වෙන්නේ? හිත නැත්නම් මේක කඩා වැටෙන ඔක්කොම ඊට පස්සේ මරණයටපත් වෙනවා. ඒ නිසා ශරීරයට තියෙන රැකවරණය මොකද්ද? මනස. මනසට තියෙන රැකවරණය මොකද්ද? හිතට තියෙන රැකවරණය මොකද්ද? හිතට තියෙන රැකවරණය සතිය, mindfulness එක. සතිමත් බවට තියෙන රැකවරණය ආරක්ෂා මොකද්ද? සතිමත් බවට තින රැකවරණය තමයි විමුක්තිය, නිදහස, සැනසීම කියන එක. මොහකින් නිදහස් වීමද? රාග, ద్వේස, මෝහ වලින් නිදහස් වීම. විමුක්තියට තින රැකවරණය මොකද්ද? විමුක්තියට තින රැකවරණය තමයි නිර්වාණය. ශරීරයට තින රැකවරණය මනස, සිතට තින රැකවරණය සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. සතිමත් බවට තින රැකවරණය ලිබරේෂන් එක, නිදහස. විමුක්තියට තින රැකවරණය එන්ලයිට්මන්ට් එක, අවබෝධය, නිර්වාණය. පින්නොතිනි, මෙන්න මේ යන ගමනේදී බුදුහාමුදුරු දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කළ අපට හුඟක් දේවල් වඩන්න නැහැ පින්නතුනි. ප්‍රඥාවේ දෙවෙනි පියවර තමයි සම්මා දිට්ඨිය යුක්තව අපට වඩන්න තියෙන කාරණා දෙකයි. ඒ මොකද කාරණා දෙක? එකක් තමයි සමතය, අනිත් එක විදර්ශනාව. අපේ කොයිතරම් වේලාවක් අපේ හිත වර්තමාන අරමුණෙහි, වර්තමාන මේ මොහොතේ තියාගන්න තමන් දක්ෂද කියන කාරණය තමයි මුල්ම කාරණය. මේක තමයි පින්නතුනි බුදුදහමෙන් කියන ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක, GPA එක. ඔබ භාවනා කරනකොට ඔබට විනාඩි 2ක්ද, විනාඩි 5ක්ද, විනාඩි 10ක්ද, විනාඩි 15ක්ද එක කුසල අරමුණක එක දිගට හිත තියාගෙන ඉන්න පුළුවන් කියන කාරණය තමයි ඔබේ දක්ෂතාවයේ පළමුවෙන් බලන කාරණේ. පින්නතුනි අපේ අධ්‍යාපනික අතින් කොයි තරම් ඉදිරියට ගියත් අපේ හිත එක අරමුණක වැඩි වේලාවක් තියන්න අපි දක්ෂ නොවුනොතින් අපි සතුටෙන් ඉන්න අය බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහමේ GPA එක පුළුවන් තරම් වැඩි කරගන්න. ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක. ඒ වගේම බුදුදහමේ IQ එකකුත් කියනවා නැත්තේ නෑ. ඉන්ටෙලිජන්ට් ක්වෙස්චන් එකකුත් තියෙනවා. මොකද්ද ඒ? මෙන්න මේ සමාධිමත් වෙච්ච හිතින් පින්නතුනි අනිත්‍යතාවය බලන, හේතුඵල ධර්ම බලන, ඇතිවීම නැතිවීම, සමුදේ වැය දකින කාලය වැඩි කිරීම. පින්නතුනි මෙන්න මේ දෙක තමයි ඔබ දක්ෂෙද්ද කියලා බුදුදහම තුලදී බලන්නේ. මේ දෙක ලැබු ප්‍රමාණයට තමයි පින්නතුනි අපි ලෝකයේ කොච්චර සතුටින් ඉන්නවාද කියන කාරණය තීරණය වෙන්නේ. මෙන්න මේ දෙකෙන් අපි ඉහෙලටම ගියොත් පින්නතුනි මේ සමත විදර්ශනා දෙක තුල අපි ඉන්න වේලාවෙදි පින්නතුනි අපේ වයස අපට මතක් වෙන්නේ නැහැ. අපි කොච්චර වයසක කෙනෙක්ද කියලා අපට මතක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. වයස ගැන බය වෙන දෙයක් නැහැ. දැන් හුඟක් දෙනා වයස ගැන බයයිනේ. වයස අහනකොටත් කැමති නෑ බැලක්කයි. අයියෝ කේන්ද යනවා. පින්නතුනි සමත විදර්ශනා දෙකෙන් ඉන්නවා නම් වයස ගැන බය වෙන්න එපා. ඔබ හැමදාම යවුවනේ ඉන්නේ. ඔබ හැරමිටි යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කුදු වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සුසාන භූමියේ දෙසට හැරිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔබ ජරා, ව්‍යාධි, මරණ වලින් නිදහස් වෙච්ච කෙනෙක්. පින්නතුනි, ඒ සමත විදර්ශනයෙන් ඉන්න මොහොතේ ඔබේ ශරීරයේ කොයිතරම් බලවත් රෝගයක් තිබුණත් අතුල මහත්මයා ඔබ ශරීරයේ කොයිතරම් ලෙඩකින් හිටියත් මේ සමත විදර්ශනා දෙකෙන් නම් ඉන්නේ ඔබ ඒ වෙලාවේ මානසිකව නිරෝගී. අපි බොහෝ විට කායිකව නිරෝගී වන්නේ 1%ක් විතර. අනිත් 99%ම අපි රෝගී වෙන්නේ මානසිකව. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ මොහොතේ අපි මරණ දුකෙන් නිදහස් වෙලා තියෙන. මරණය ගැන අපට ඒවලේ ප්‍රශ්නේ නැහැ. අපි ගැන මේ ප්‍රශ්න ටිකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් පින්නතුනි අපේ යාළුවන්ගේ, දරුවන්ගේ මහලු වීම, ලෙඩ වීම, මරණ වලින් නිදහස් වෙනවා කියන කරුණු ගැන අපට 아무තෙන් කියන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි මහලු බවෙන් නිදහස් වෙන මාර්ගය කියන ධහමක්. ලෙඩ වීමෙන් නිදහස් වෙන මාර්ගය කියන ධහමක්. මරණයෙන් නිදහස් වෙන මාර්ගය කියන ධහමක්. පින්නතුනි මහලු බවෙන්, ලෙඩ වීමෙන්, මරණයෙන් නිදහස් වෙන කවදද? මරණයෙන් පස්සේද? මරණයෙන් පස්සේ නෙවෙයි පින්නතුනි. අනේ සියලු මාගම්මල විමුක්තිය, ස්වර්ගය මරණයෙන් පස්සේ කියන්නේ. බුදු සමයේ තියෙන අසිරිය පින්නතුනි හරි අවබෝධයක් ලබා ගත්තොත් ඒ ලබාගත්තු මොහොතේම අපි ජරා, ව්‍යාධි, මරණ වලින් නිදහස් වෙනවා. පින්නතුනි මෙන්න මේ අවබෝධය අපට වැඩි කරගන්න පුළුවන් නම් අපි ලෝකේ ඉන්න වටිනාමය බවට පත් වෙනවා. එදාට පින්නතුනි ලෝකේ බාහිර කෙනෙකුට අපව පාලනය කරන්න බැරි වෙනවා. පින්නතුනි බාහිර රූපයකින් ශබ්දයකින් සතුටක් හරි දුකක් හරි ඇති වෙනවා නම් ඒ බාහිර රූපයකින් අපට සතුටක්වත් දුකක්වත් දෙන්න බෑ. පින්නතුනි බාහිරයා රූපයක් දකින්න එක ශබ්දයක් අහන එක හරියට අපි කණ්ණාඩි ඉස්සරහට ගිහලා රූපයක් බලනවා වගේ වැඩක්. ඔබ කණ්ණාඩි ඉස්සරහට ගිහලා බලන රූපය ඔබ අකමැති රූපයක් නම් ඔබ කණ්ණාඩියට බනිනවද? ඔබ කණ්ණාඩියත් එක අමනාප වෙනවද? ඔබ කණ්ණාඩිය කුඩු කරනවද? බාහිර කණ්ණාඩියේ පේන රූපේ අඩුවක් නම් හදාගන්නේ කොහේද? බාහිර කණ්ණාඩියේ පේන රූපේ කොණ්ඩේ අවුලලා නම් ඔබ පීරන්නේ කණ්ණාඩිය රූපයද? කණ්ණාඩියේ පේන රූපයට කුයර දානෝ නම් ඔබ කණ්ණාඩියට කුයර දාන්නේ නෑ පින්නතුනි. කණ්ණාඩියේ රූපේ අඩුවක් තියෙනවා නම් ඔබ හදන්නේ කොයි පැත්තද? ඔබ මේ පැත්ත හදන්නේ. පින්නතුනි ධර්ම අවබෝධයට ගියාට පස්සේ ඔබට බාහිර රූපයකින් දුකක් එනවා නම් දුක විතරක් නෙවෙයි බාහිර රූපයකින් ඔබට සතුටක් එනවා නම් ඒ දෙකේදීම පින්නතුනි මඩක් සිනාසෙන්න. ඇයි? ඔබට වැරදුනා කියලා. ඔබ බාහිරට හිනා වුණා නෙවෙයි ඔබ ඔබගේ හිතේම චෛතසික වලට සංඥා වලට ඔබ හිනා වුණේ. හරියට පොඩි කුඩා දූ දරුවන් ඉන්නවා. ඒ හැම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරමින් සතුට වෙනවනේ. පින්නතුනි අපේ පොඩි ළමයා අතර ලොකු වෙනසක් නැහැ. අපි අපේ හිතේ මැති කරගන්න සංඥා වේදනාත් එක්ක සෙල්ලම් කර කර අපි සතුට වෙනවා දුක් වෙනවා. මේක තේරුම් ගත්ත දවසේ තමයි පින්නතුනි අපි බාහිර රූපෙන් ශබ්දෙන් මිදෙන්නේ. බාහිර රූප ශබ්ද වලට බැඳෙන ගතිය බැස ගන්න ගතිය සම්පූර්ණයම අඩු වෙලා අභ්‍යන්තරයේ දෙසට හැරෙන කාලයක් තමයි ජීවිතේ නෝ. ඒකෙන් කියන්නේ බාහිර රූප ශබ්ද නොබලනවා කියලා. බාහිර රූප ශබ්ද හොඳට බලනවා බලලා ඒ වගේ නිදහස් වෙනවා. ඒ දුක තමන්ට නොගන්න විදියට මානසිකත්වයේ දිනු කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා ශ්‍රද්ධා සම්පත්‍ය ඇති කරගන්න, සීල සම්පත්‍ය ඇති කරගන්න, දන් දීමෙන් අත්‍යරීම පුරුදු කරන පරිත්‍යාග සීත්‍ය ඇති කරගන්න, ඡාග සම්පදා ඇති කරගන්න, මෙන්න මේ ප්‍රඥා සම්පත්‍ය ඇති කරගන්න, සමත විදර්ශනාවෙන් හැකි තාක් දුරට දියුණුව උත්සාහ කරන්න. ඒක තමයි පින්නතුනි ඔබ මේ වගේ රටකට ඇවිල්ලා ලෝකේ ඉහළම දක්ෂයන් ඉහළම විද්වතුන් සමග ඔබ ලොකු සටනක් දීලා විභාගවලට ලියලා උත්සාහ කළා ඔබ ජීවිතේ හුඟා දෙනා ජයගත්තු අය. ඒ ලබාගත්තු ජයග්‍රහණය පින්නතුනි තව 10 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් ඔබ ප්‍රතිඵල ගත්තොත්. එදාට ඔබ ලෝකයේ සතුටින් මෙන කෙනා බවට පත් වෙනවා. එදාට ඔබ ලෝකයේ වටිනාම පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වටිනාකම ඔබට විතරක් නෙවෙයි ඔබේ මව්දෙමාපියන්ට ලැබෙනවා, ඔබේ දරුවන්ට ලැබෙනවා, ඔබ ඉන්න ගෙදරට ලැබෙනවා, ඔබ ඉන්න වාහනෙට ලැබෙනවා, ඔබ පෑනක් පාවිච්චි කරලා ඒ පෑනටත් මේ වටිනාකම ලැබෙනවා. මේ වටිනාකම වැඩි කරගන්නයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් මේ පින්තුන අද දින ඉතාම වටිනා පින්කමකට සහභාගී වෙච්ච අවස්ථාව, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරපු අවස්ථාව, මේ රැස් කරගත් උතුම් පින්කම යන සංසයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා. වැඩ වඩාත් මේ සද්ධර්මයේ තුල හික්මෙන්නට, ධර්මයෙන් අවබෝධ ලබන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.